ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යං කිංචි විත්තං ඉදවා පුරං වා සංඝේ සුවායං රතනං පනීතං නමෝ සමංගති තථාගතේන ඉදං තිබුන්දේ රතනං පනීතං ඒකේන සත්තේන සුවද්ධි හෝතු සද්ධාවන්ත පින්නතුනි සංඝාසාරි වූ භාග්‍යවත් අරිහත් සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් පුරාදී දෙවියන් වහන්සේ විසින් බුදු වීමෙන් දෙවෙනි වසරේදී විශාල මහනුවරදී පැවැත්වූ කපන සෝත්‍රාන්ත දේශනාවේ තුන්වෙනි ධාතාවයි මේ ප්‍රකාශ වුණේ. සතන සූත්‍රාන්ත දේශනාව මහා බල සම්පන්න සූත්‍රාන්ත දේශනාවක්. මේ දේශනයේ සෑම බෞද්ධ නිවසක භාවිතා කළ යුතු දේශනාවක්. සකලාන්තරායේ සර්වෝපද්‍රවයන් අභිධානය කිරීමට සමර්ථ මහානුභා සම්පන්න සත්‍යාප්‍රයාමයේ දේශනාවක්. මේ දේශනය පැවැත්වූයේ විශාලා මහනුවර. විශාලා මහනුවර කියන්නේ ඓතිහාසික මහා නගරයක්. මේකට විශාලා මහා නූපුරල නම ඇතුවනේ මේ කොමන හේතුවක් උඩද කියන එකත් තේරුම්ගෙන තියෙන්න ඕනේ. බුද්ධෝත්පාදයේ පෙර ධර්මයේ නුවර බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ අග්‍රමහේසිකාවත පුත්‍රව නැති ලැබුණා. මේ දරුවා සැබවින්ම මස් කැටියක් පමණයි. විශීම දරුවෙකුගේ ස්වරූපයේ නැති මස් කැටිය. ඒකෙන් එතුමියට ලැජ්ජාවක් වේ කියලා තමන්ගේ යෙහුදියන්ගේ සහයෝගයෙන් බඳුනක බහා තබා තවත් බඳුනකින් වහලා පියෙන් සීල් කරලා කුලම් පොදක්වත් වතුර පොදක්වත් නොනැ ඇටේට ආවරණය කරලා පිටපැත්තේ සටහනක් ලියුවා. බ්‍රහ්මදත්ත රජුගේ මහේසිකාවගේ ප්‍රජාවයි කියේ. මේක ගංගානම් ගඟට දැම. ගඟුදේ පාවී යන මේ බඳුන ඈත ආරණ්‍ය සේනාසනයේ සිටි සාකසයන් වහන්සේ නමකට ගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ උදෑසනක මූණ දෝමයේ කරන්න ගඟ සමීපයේ ජාමයේ භාජනයේ පාවී යනවා දැක ඒක බොඩගත්තා. තමන්ගේ අතපොත ගෙනින් සබා දුවත්ත කොට බැලුවා මස් හැදිය. නමුත් තාපසයන් වහන්සේ කල්පනා කළා මේ වගන්තිය කියනවානේ බ්‍රහ්මදත්ත රජතුමාගේ අග්‍රමහේසිකාවගේ ප්‍රජාව කියන ඒෂා කල්පනාකාරියන් වහලා තිබුණා. දවස් හතක් දිහාම මේ මස් හැදිය දෙකට බෙදුණා. නිකම්ම නෙමෙයි දෙකට බෙදෙන මස් හැදිය කුමාර කුමාරි දෙන්නේ බොහොම ලස්සන කඩවුරු ඇති දරු දෙන්නේ. ඉතින් මේ තාපසයන් වහන්සේට පුත්‍රක් හේහ ඇති වුණා. මේ දරු දෙන්න අඩන විට ඇඟිල්ල දික්කලා බඩු. දරු දෙන්නගේ දිනේ මහිමෙන් ඇඟිල්ලෙන් කිරි උරන්න පුළුවන් වුණා. ඉතින් හැමදාම තාපසයන් වහන්සේ දැන් මේ දරුවන් දෙන්නට සාක්ෂි කරනවා විතරයි. දමදාසක වඩා පින්දපාතයන්ව සමාදෙද. පින්දපාතේ වැඩින්නේ ඒ ආරණ්‍ය සේනාසනයේ සමීප දෙතුරු ගමක් තියෙනවා දෙතුරු ගමක්. ගෝයන් බලන ගෝයන් පානේ කරන මිනිස්යන් හෙතනේ දෙතුරු ගමක්. ඒ ගම් ඇසුර කල්පනා කළා තාපසයන් වහන්සේ උනදාකවදා හැමදාම සමාදෙද අපි විමසා බලන්න තෝරන කියලා ආවා අසපුවට. කිනුසා බලනකොට තාපසයන් වහන්සේ මේ දැන් දෙන්නේ කවදද? ධම්මසූතිව ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේට මේ දරුවන් හදන එක කොහොමද බෝධියක් අපට බාර දෙන්න අපි හදන්න. ඉතින් තාපසයන් වහන්සේ කිව්වා මේ දරු දෙන්න බොහෝම දෙන්නේ කියන්නේ මේ දෙන්න රජ කුමරි දෙන්නේ. නිසා බොහොම ප්‍රවේශමට තම ගරුත්වයෙන් ආරක්ෂා කරන්න දෙන උපදේශය. ඉතින් නගර රැසියෝ ගම් රැසියෝ මේ දරු දෙන්න වදාගෙන ගිහිල්ලා බොහොම ගෞරවයෙන් අදා වදා ගත්තා. මේ දරු දෙන්න කරුණාවයක පත් වෙනකොට මේ දෙන්නගේ ශරීරයේ ස්වභාවයෙන් කඩපතකින් වාගේ අතම දේවා. නිච්චමයේ කියලා නම් තැබුවා. නිච්චමයේ කෙනෙක් නිච්චමයේ කියන පොරොන්දු දෙකනේ මේ දෙන්නම විවාහ පත් කරවම කියලා තම ගෞරවයෙන් අභිෂේක කොට විවාහ මංගල්‍යයක් ඇති කළා. ඒ දිනට මාළිගාවක හදලා දුන්නා. ඒ ගමෙන් බහැර සුදුසු ගැනද. සමලින්ම ඒ මහා පුණ්‍යවන්ත දෙපළට දහසේ වාරයක් නිවුන් දරුවන් ලැබුණා. කුමාර කුමරියන් වශයෙන්ම නිවුන් දරුවන් දහසේ වාරයක් ලැබුණා. විශ්ව දෙවියෙක් වුණා. ඉතින් ඒ අත්දැක ඒ වගේ කර්ම වේද පාත්නෝ තිහෙන දරු සම්පල් ලැබුණා. ඉතින් ඒ ගොන්නගා ගන්නාලද ළඟදී නැත්තම් ගම්ම අනේ කිගෙන් කිග විශාල කරන්න ඕනා. වාර තුනක්ම විශාල කරන්න වෙච්ච නිසා මේ ප්‍රදේශයට නමක් ඇතුළා විශාලා මහනුවර කියන. විශාලා මහනුවර. මේ ප්‍රදේශයේදී ජනපදයට වජ්ජී ජනපදය කියන නමක් භාවිතා වුණා. ඒ නම භාවිතාවෙන් හේතුව අර මුල් දෙන්න ගමේ ළමයි එක්ක සෙල්ලම් කරනවා. ගමේ ළමයින්ගේ බොහෝම කඩින් කලබල. ඒ කාරණ නිසා දෙමව්පියෝ මේ දෙන්න වජ්ජේ සබ්බා වජ්ජේ සබ්බා කියන්නේ. මේ අස්සෝ මේ එළවන්න ඕනේ කියලා අර ආදරයේ තියන. එළවන්නානේ. ඒ නිසා වජ්ජේ සබ්බා කියන වචනේ මුලකම වජ්ජී වජ්ජී කියන වචනේ ඇතුළ උන ඒ නගරයේ ඒ ප්‍රදේශයේ. ඒක වජ්ජී ජනපදයේ තුන විශාලා මහනුවර. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාල වෙන විට විශාලා මහනුවර රජදරුවෝම 7000 දෙනෙක් සිටියා. කොහොමද මහා සමාරය? ඒක මාණ්ඩලික රාජ්‍යය. මාණ්ඩලික කියන්නේ එක්කෙනෙක් අගරජ වෙනවා නෙමෙයි. ඒ 7000 දෙනාම එක මහා සභාවක්. මාරුවේ මාරුවට ආසනයේ සිංහාසනයේ වාඩි කරවන එක එතන අපේලිය. මේ මාසයේ කුමාරයෙක් එක්කෙනෙක් සිංහාසනයේ වාඩි. ඊළඟ මාසෙ ඊළඟ එක්කෙනා සිංහාසනයේ වාඩි වෙනවා. හැබැයි මේ සියල්ලම ඕම සාමග්‍රිය. කොහොමද? එනිසා මුළු මහත් විශාලා මහනුවර රජදරුවෝම 7000 දෙනෙක්. මේ 7000 දෙනාටම එක එක වෙන වෙනම මාලිගා, වෙන වෙනම පොකුණු, වෙන වෙනම මංගල රාජ්‍ය, වෙන වෙනම මංගල අස්සයන් මංගල ඇතුන්. ඒ විදිහට සීල සම්පත්තියෙන් මුළු මහත් විශාලා මහනුවර ලැබුණා. ඒ නුවර කවදාකවත් දුකක් බියක් නැති ගැනීමක් නැහැ. සීලම දෙනා බොහොම නිරෝගී, බොහොම පුණ්‍යවන්තයි, බොහොම ශාස්ත්‍රීයයි. නමුත් අපේ සරුවක්යන් වහන්සේ විදිහලා රජකලක් දතුනේ නැහැ. මේ නගරයේ විශාල විපත්යක් මුණ පාඳ සිද්ධ වුණා. පළමුවෙන්ම වර්ෂාව ගැටීමේ කුඹුරු හානි වුණා. ගොවිතැන් හානි වුණා. ගොවිතැන් හානි වීම නිසා පිටිසර ප්‍රදේශවල මිනිසයන්ට ආහාර පාන ලැබීමේ වැඩ රෝගයක් ඇති වුණා. දුර්භික්ෂය නිසා වතුර දුෂ්කර වුණා, එවැනිම ආහාර පාන දුෂ්කර වුණා. මේ රෝග නිපීජ පැතිරියාම නිසා සියල්ලම ආතුර වුණා. මේ අතරත අමනුෂ්‍යයෙක් දෙන්න පටන් ගත්තා. ඒ තැන්කන් වල මිනිස්සු රෝගාබාධ වලින් මැරෙන ඒවා ඉවත් කරන්න ලැබන්නේ අන්තිම අමනුෂ්‍යතාවයෙන්. ඇවිල්ලා ඒ හේතුවෙන් මිනිස්සු දිය ගැන්වී මරණයට පත් වෙනවා. දැන් දුර්භික්ෂ භය, රෝග භය, අමනුෂ්‍ය භය කියන උපද්‍රව තුනකින් මුළු විශාලා මහනුවර පීඩිත වුණා. 1300 200 300 වගේ සෙනග මැදි මැරියා. මේක රාජ සභාවක කමලිල්ලක් වශයෙන් ආවා. රාජ්‍ය සභාවක පමණින්නක්කාමේ ඉස්සර නම් කිත්ති රජදරුව බොහොම ධාර්මිකයි. ඒ කාලවල කිසිදු පද්දේවත් මේ රහතන් තිබුණේ නැහැ. දැන් මේ විශාල උපද්දරයක් ආවේ ඉච්චි රජදරුවන් අධාර්මික ඇදී ඉති මෙතනilla. පස්සේ මේ රාජ සභාවේ එක්වාසියලා කතා කළා. සමහරවිට ඒ පිළිසගේ ප්‍රතිපත්තිල විදක්පත් වෙනස්කම් නැහැ. දෝෂිනගෙන හොබවත් පංචී රැකිනවා. තව බෞද්ධ ආගමාවේ නැහැ. නමුත් ඒගොල්ලන්ගේ චාරිත්‍රයේ පංචී රැකිනවා. ඒවත් රැකිනවා. ඒ වගේම දසගාධර්මයේ විකෝපනයේ මුකට සාධිකරන. එනිසා රාම සභාවේ ඇති වුණා මේක මේ රජදරුවන්ගේ අනුපාදවක් සභාවේ ජීවිතයක් නෙමෙයි. මේක කාර්යපත්තියක්. මේකට යම් කිසි ශාන්ති වරේ මේ රටට පමුණුවා ගත්තොත් මේ ශාන්තියක් ලබා ගන්න පුළුවනි. එනිසා කවුද සුදුසු ශාන්ති වරයා කියලා සාකච්ඡා කළා. ඉතින් ඒකේ අමාත්‍යවරු තමන් දන්නා වූ ශාන්ති වරයන්ගේ නම් කියන්න පටන් ගත්තා. සමහර කෙනෙක් ඊශ්වර දෙවියන් දෙවි පුදසත්කාර පිළිගෙන ශාන්තියක් දෙනවා. සමහර විෂ්ණු දෙවියන් තවත් ඒ අදහම දෙවියන්ගේ නම් කියලා ඒ අත්දන්ද පුදසත්කාර පිළිගෙන ශාන්තියක් ලැබේවි. තවත් අය කියනවා පූර්ණ ප්‍රාසක මක්කලී ගෝසාල අජිත දේශකම්බල කකුද පච්චායන සංජය දෙල්ලත් පුත් ඉංගාසනාත පුත් රෝහාගෙන සිටියානේ ඒ කවර හෝ සාස්ත්‍රෝපනේ දිනාවත් මේ රටේ මේ විපත්‍ය සංසිඳවන්න පුළුවන් කියලා ඒකේකෙනා දන්නාගේ නම් කියනවා. ඔය අතරත ඉතාමත්ම බුද්ධි සම්පන්න බෞද්ධ ආගම ගැන හොඳින් දන්නේ අමාත්‍යවරයෙක් කියනවා. ඒ මාතෘකාව අම ආසනයේ නැගිටලා උතුරු සමු එකක් කරගෙන කඩිනානෝර පැත්තට නමස්කාර කොට සාදු සභාවම කතා කළා. රජදරුවනි නැගෙනහිර දිශාවෙන් පර බටහිර දිශාවෙන් දේපාණි සුදුසක් කියනවා. කොච්චර වතුර කෝර දැම්මත් අත්‍යිකාගයෙන් මල් නෙලන්න පුළුවන්ද? මෙලිමිනිකා තේගන්න පුළුවන්ද? සයින මේ පරුවතවල නෙළුම් මල් නෙලන්න ලැබෙයිද? ඔයගේම කනාමන්දිරියන්ගේ මේ සූර්ය මණ්ඩලයේ අහසේ දිගුලමින් දෙබලමින් තිබිදි කනාමන්දිරියනේ වැඩම් ගන්න අවශ්‍යද? ඔය විදිහට උපහාසාත්මක උපමා දක්වලා කිව්වා මේ ලෝක ධාතුවේහි මේ නම් සඳහන් කළ ශාස්ත්‍රෝරු ගෙනවට මොනම සම්පත්තියක් වස්වානේ නැහැ තාම පිපත් වෙන්න පුළුවන්. එනිසා රජගහ නුවර වේළුවනාරාමේ නම් විහාරයක් පවතිනවා. ඒ ප්‍රධාන ගායකතුමා රජගහ නුවර ඉමිසාර මහරජුගේ. ඒ මේ විශාල මේ වේළුවනාරාම විහාරයේ වැඩ ඉන්න සිද්ධාර්ථ ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ සරුවක්යන් වහන්සේ සාර සංකේ කෞතලබ්ධයක් නුලෙන් බෝධි සම්භාර පුරා කපිලවත් නුවර සුද්ධෝදන මහා මායා මෞර්යයන්ද පුත්‍රය. කටසන්දිය උත්පත්ති මංගල්‍යයට පැත්ති 39 වෙනි වසරේදී අභිනිෂ්ක්‍රමණ නිකොත පරිදි වී මහා ප්‍රධාන හිදී වඩා නදම් පිළිවෙත සොයා බුදුමෙ උපතින් අවුරුදු 35 බුද්ධගයා සුද්ධ භූමියේ අස්වත්ත බෝධි රුක්ෂයේක පිටදී මාර පරාජයකට ලෝකුරා බුදුනා. වහන්සේ සීපාදේ පතන් සිරස් තලයේ තබ්බා දෙතිසත් මහා පුරුෂ ලක්ෂණ පරදින සීකේහයක් ඇති කෙමි. නීල තේජ ලෝහේ කෝදාත මාණියක්ක ප්‍රභාසර සවනංගල ඉදිරිය සිහිගෙන බුදු කඳින් ලෝ වැඩෙන්නවා. ඒ සරුවක්යන් වහන්සේගේ පටිසන්ධි මංගල්‍යයේ උත්පත්ති මංගල්‍යයේ බුද්ධත්ව මංගල්‍යයේදී ධම්මචක්ක මංගල්‍යයේදී දසදහසක් ලෝක ධාතුවල දෙතිසක් මංගල්‍ය පූර්ණිමිති පහළ වෙමින් වාසයක ගෞරව කරතුණා. ඒ සරුවක්යන් වහන්සේ සවාසන සකල ප්‍රේතයන් ග්‍රහණය කළ බැවින් අරහත් නම් වෙනවා. සකල යෙය මංගලයේ සරුවක් ප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා. ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා පසල ධර්ම ධර්ම සමන්විත බැවින් විද්‍යාචරණ සම්පන්න නම් වෙනවා. ශෝභන ගමන් ඇති බැවින් සුගත නම් වෙනවා. සකල ලෝක ධාතුව සත්වාකාරයෙන් අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වෙනවා. සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන ධර්ම දේශනා රූප නිලාසාදීන් සමන්ත වඩා උසස් කෙනෙක් ඇති බැවින්ද ධමනේ කටුදු සත්‍යයන් උත්තරී කර විදියෙන් ධමනේ කළ බැවින්ද අනුත්තර පුරුෂ ධම්ම සාරදීන වෙනවා මෙලව ආර්ථයේ පරලෝ ආර්ථයේ නිර්වාණ පරමාර්ථයේ පිළිසක් ආවාද කරන බැවින් අනුශාසනා කරන බැවින් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දෝමන සුඛායාස කියන මේ සංසාර සාගරෙන් සංසාර කාන්තාරෙන් සත්‍යයන් එතර කරවා නිර්වාණ ෂේම භූමියට පමුණුවන බැවින් දෙවි මිනිසුන් සාස්ත්‍රුණා වෙනවා දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය ප්‍රමං අවබෝධ කොටගෙන අනන්ත ජනතාවට අවබෝධ කරවන බැවින් බුද්ධ නම් වෙනවා පුණ්‍ය භාගයෙන් අගසම්පත් බැවින්ද මේ සමාරාගේ පංච මාර්යයන් විදලු බැවින්ද ඓශ්වර්යාගේ කාම්‍ය ධර්මයන්ගෙන් සමන්විත බැවින්ද සද්ධර්මයේ බෙදෙදා දහම් දෙසේ බැවින්ද උත්තරී මනුෂ්‍ය ධර්මයන් රජිනේක බැවින්ද සතර ගමනේ අවසන් කොට නිර්වාණ අමෘතේ වැළඳු බැවින්ද භගවානං වෙනවා දස බල ඥාන චතුරු වෛසාරජ්‍යා ඥාන ආදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සර්වඥ දාඥානෙන් අකීකනාවත වර්තමාන දුම්පාල අතමුලක්ෂේ අවබෝධ කොටගෙන දෙවියන් සාද සමස්ත ලෝකයා පිහිට සූපිරිස සදාම් අමාලයි වක්ෂ වෙනවා උදයාතනදී දොළොස් වල් දොළොස් කෝට් ලක්ෂ වාරයක් මහා කරුණාද සමාදිනවා තවත් කාලයේ දොළොස් කෝට් ලක්ෂ වාරයක් මහා කරුණා සමෝතර සමාදිනවා දසදහසක් ලෝක ධාතේ බුදුවෙකින් විමසා බලා ලෝක රැද සලසනවා ඒ කරුවක් යන වාසේ කබන පියවරක් ගන්න නෙළුම්මයි දෙනවා බඩින ගමනේදී වාරයේ වලතෙන් ගොඩ වෙනවා දුස්තන් මිති වෙනවා සමතලා වෙනවා ගල් කැටේ කැබිලිති කණු කකු ආදී පාරෙන් ඉවත් වෙනවා හොඳු පළක් එළුවා මේ ශ්‍රීපාදයේ පිළිගන්නේ පොළව සමතලා වෙනවා ශ්‍රීපාදයේ දැනිදුවිලි කිසුවක් නොතවරේ ගමන් වඩින වඩින ගමනේදී ගම දෙකවත් සෙන්දාවක් දෙක්මසවත් නැත්ෙන්නේ ගමන් කරන්නේ සමාධියේ සිටින් උදාහරණේ යුගමාත්‍ර දර්ශීව ගමන් කරනෝ අස්තංග සමන්නාක්ක බ්‍රහ්මස්වරේ සද්ධර්මයේ දේශනා කරනෝ උන්වහන්සේ දේශනා මේක දහම් පදයක්වත් නිෂ්ඵල වන්නේ නැහැ ඒ ධර්මයේ තනුව පිළිවෙත් පුරන්නෝ සතර දුකින් අතුමිදී අමා මහ නිවනට පැමිණෙනවා මේ විදිහ ආශ්‍රය වූ අද්භූත වූ අසහාය වූ අනුත්තර වූ ආශ්‍රයමත් වූ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ නූරක වැඩම කරවා ආදාර්ශයක් නම් මේ විපත් සියල්ලම විරුද්ධව අනුෘෂයේ දුර වෙනවා කියන එක පහදා දුන්නා. එමෙලාවේදී සෑම දිනම නැගිටින එක හඳින් කිව්වා සම්මුණන්සේ පෙරට කොටගෙන දූත පිරිසක් ගෝතුන් ඒ කතා කතාවෙන් වහන්සේ මේ නූරකේ වැඩම කළමනව කියලා එතුමාට කරුවා. ඉතින් ඒ අනුව ඒ අමාත්‍යතුමාම විචේ රජදරුවන් පිරිසක් සමග ගියා කිමිසාර මහරජුරුවන් සීලු පවත්තිය එතුමාගේ සහයෙන් වේළුවනාරාමයේ තැමෙන සරුවක්යන් වහන්සේගේ ශීපාද රැඳ නමස්කාර කොට ආරාධනා කළා. මහා කාර්මිකව සරුවක්යන් වහන්සේ ආරාධනය පිළිගත්තා. සීලව දැනගත් කිමිසාර මහරජුරුවෝ වේළුවනාරාමයේ සිට ගංගානම් ගඟ දක්වා යොදුම් පහක් මානේ මාර සමතලා පොද සුදුවැලි ඉහෙලා එහෙතරම් නංවලා පොගේ දැදේ සේදක් පතාක නංවලා ගෞරවාන්විත සැරසිල්ලක් ඇති කළා. නාගලෝකේ නාග භවනේ නාගයෝගේ ගංගා නංගල පුරාම සැරසුවා. ඒ මඳුවට ඉච්චි රංජන් වෝගේ ගංගා නංගන්ගේ සිට තමන්ගේ රටේ නගර ශාලාවකෙ දුන්යොදුන් මාර්ගයේ සේම සැරසුවා. යෙතනේ පතම් බවතලේ දක්වා දෙවියෝද මනුෂ්‍යෝද බ්‍රහ්මයෝද නානා ප්‍රකාරේ සැලසීම් වලින් ගෞරව සම්ප්‍රයුක්තව පූජා සත්කාර සංවිධානය කළා. දරුවක් යන් වහන්සේ සඳරුවන පිරිවරාගෙන ගංගානම් ගඟ සමීපයේ වැඩම කරවලා පාත්‍රයක සම්බඳු ලක්සන් පාත්‍රයක් පෙරාගෙන අනිද මහණන් වහන්සේගේ හස්තයට පිළිදෙන්නවා. ආනන්දේ මේ සම් බාහතරේ මේ ලිච්ඡි රජදරුවන් සමග සාකාරවල තුන වගේ ප්‍රදක්ෂිනා සීලයෙන් ගමන් කරමින් මල් කිනේච්චේ මේ නුවරට පැන් ඉදින්ද මේ පැන් බින්දු දුන් දෙයක් නෑ රෝගීන් ඒ වෙලාවේ සුවපත් වෙනු ඇති අවසානයේදී සංඝාගාර ශාලාවේ පැමිණෙන ලෙකින උපදෙස් දුන්නා. සර්වඥන් වහන්සේ ගංගා නංගල සමීපයේ තැනකොටම ආරාණිපාත වෙහි යහල මහලා මුළු මහත් විශාල මහනුවරේදී පවිත්‍ර වුණා. අර සංඝංගල වැතිරී තිබුණු මල සිරුරු සංඝංගල කුණුවේ තිබුණු මලසක ඔක්කොම ඡේදිනා මුළු මහත් විශාල මහනුවරේ බොහෝ කාලයකින් නොතිබුණු දුර්භික්ෂයේ සංසිඳවමින් ධාරාණිපාත වැස කර ලැබුණා. ඒ අතර අහස පුරා දෙවි දේවතාවෝ රැස්ුණා බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයේ දතිල්ල පිළිගන්න. නාගලෝකේ නාමයෝ ජවිල්ල පිළිගත්තා. දැන් ඉතින් සංඛාගාර ශාලාවට සරුවක් ජානවාසය වැඩම කළා. අනුදමාහිමියන් වහන්සේ දුක්ඛ රජ කුමරුවන් සමග ගංගනේ ප්‍රදක්ෂිණා කරමින් රාකාරවල තුන වර්ගයේ ඇවිදිමින් තැන් ඇදුවා. ඒ තැන් බිංදුව බිංදුව අපතේ නොගිහිල්ලා සංසංවල සෑම තැනම වැඩදී සිටියේ රෝගීන්ගේ යන්නේ එක එක බිංදුව පතිත වුණා. ඔවුන්ගේ සැනින්ම නිරෝගී බවටපත් වී අනුගමනීයන් වහන්සේට සම්බන්ධ වුණා පිළිවෙල බවටපත් වුණා. අගියන් වෙනකොට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නිරෝගී බවටපත් වෙලා සංඛාගාර ශාලාවට සමීප වුණා. සරුවත්යන් වහන්සේ අනුගමනීයන් වහන්සේට සමීප වුණාට පස්සේ කිරිස බලා මේ ගාථා 1000ක් ඇති සතර සූත්‍රාන්ත දේශනාවෙන් ධර්ම දේශනාවක් පැවැත්වුවා. දේශනාවසානයේදී ප්‍රසාද සංවේදයටපත් වූ සියලුම දෙනා අතුරෙන් 84000ක් දෙනා සෝවාන් ආදී මාර්ගඵල නිවන් සාක්ෂාත් කරගත්තා. එදා සරුවත්යන් මහසේ නුවරට වඩිනකොටම නුවර තැන්තැන් වල සංගමී සංගමී සිටියේ අමනුෂ්‍ය සීසයක දෙපැන ගියා. ඔය අතරේ තේ සංඛාගාර ශාලාවේදී මේ මාත්‍රිකාඵල ගාථාව යම් කිංචි මිත්තන් ගාථාව සේවන කොට දුර්ගාන්තමනුෂ්‍ය තම තමන්ගේ ධර්ම වලින් නැංගිලා හිතේ නම් මේ ගාථාව වෙනකොට ඉන්න බැරුව අර මාර පරාජය කර වෙලාවේ මාර්සේනා දීසේක දෙවියාසේ ඔවුන් විශාලා මහනුවර සතර සීමාවෙන් ඉවත්ේ තමදිය. මහත් පුරා දෙවි දේවතාව රැස්ුණා බණ අන්නේ. මෙන්න මේ ආශ්‍රාද අද්භූත සිද්ධිය සිද්ධ වුණේ එදා විශාලා මහනුවර රත්න සූත්‍රාන්ත දේශනයකදී දවසේදී. දින හතක් එහි වැඩ සිටියා. දින හතේම ප්‍රදාසකක වරක් දැවි රත්න සූත්‍රාන්ත දේශනය පැවැත්වුවා. දේශනාවසානයේදී හැමදාම 80000 බැගින් පිරිසේ මඟඵල නිවන් සුව සාක්ෂාත් කළා. මෙහෙම රත්න සූත්‍රාන්ත දේශනාවේ මෙතරම් මහා බලගතුයි. මේ අපේ සත්කලකත්වයක සමනක් නෙමෙයි. ඕවට ලක්ෂ්‍ය සත්කල දෙවියෝ මේ සූත්‍ර දේශනාවේ ආඥාව පිළිගන්නව ගෞරව කරනවා. නිසා මේක මහා බලගතු ආරක්ෂක පිළිකස් රැකියෙද භවනා මාර්ගයක් රැකියෙද දේශනා කරලා තියෙනවා. මේ රත්න සූත්‍රාන්ත දේශනාවෙන් පසු බොහෝ බෞද්ධයෝ විවිධාකාර විපත්තීන්ගෙන් වැළකීම සඳහා භාවිත කරලා තියෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආවා බුදා ධර්මයේ වඩාගත් මෞගේ දෙකලා. මේ දෙන්න බෝලියේ ජනපදයේ දීගලම්බ ගමේ සම්වාසීන් දෙන්නේ. ඉතින් මේ දෙන්න දෙකම පුතා. මේ පුතා වඩාගෙන ගියා තමන්ගේ පිට මිත්‍ර තාපසයන් වහන්සේ ළමක් ළඟ තිස්සර දෙලා. මෞගේ දෙන්න වදිනකොට දෙන්නට දීර්ඝාස පැත්තුවා. පුතාට දීර්ඝාස පතන්නේ කිව්වාම සාපසයන් වාසිකව මේ දරුවාට තියෙන්නේ දවස් 7යි ආයුෂය දීර්ඝාසපතුවක් නිෂ්ඵලයි කිව්වා. ඉතින් හදලා කිව්වා අනේ මේ දරුවාට දීර්ඝාස ලැබෙන්න අපට උපදේශයක් ලබා දෙන්න මැනව. සාපසයන් වාසිකව අවංකවම කිව්වා ඒක මම දන්නේ නැහැ. අන්නහවල් ආරණ්‍ය සේනාසී ඉන්නවා සිද්ධාර්ථ ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉතින් වැඳ නමස්කාර කරන උන්වහන්සේ ළඟ සාගන්න කිව්වා. මේ දෙන්න ඉදර නොලින් දෙලීම ගියා බුදුරජාන් වහන්සේ සොයාද. කෝපයන් දෙන්න වඳින කොට සරුවක් යන වාසයේ සුඛී හොද්දු දීගාය දෝහෙට නැසෙත් රැතුවා. දරුවාට සෙත්පත් කියන්නේ. අර වගේම සෙත්පතන් ආරාධනා කළා. බුදුරජාන් වහන්සේ වදානා දරුවාට දවස් 7යි අවශ්‍ය තියෙන්නේ ඒකා සෙත්පත් කියන නිෂ්ඵලයි. ආරාධනා කළ අනේ ස්වාමීන් වහන්සේ මෙච්චරයි. ඉතින් මේ දරුවාට දීර්ඝාස ලැබෙන්නේ අපල ගෙවෙන් අපට උපදේශයක් දෙන්න මැනව. විසරුවක් යනවා සුපදෙස් දෙන්නේ. තමන්ගේ නිවසේදී ඉදිරියේ පිරිමන් මණ්ඩපයක් ඉදිරි කරන්නේ. භික්ෂුන් වහන්සේලා 8 නමකට, 10 නමකට, 12 නමකට, 16 නමකට තරම් වාකේක ආසන පනවනවා. මේ කුඩා දරුවාට තියා ගන්න මැද්‍ය ආසනයක් පනවනවා. සංඝ රත්නයේ වදාහි නුලා දින අදාපතන ශෝක්‍රාන්ත දේශනේ පවත්වන්න දෙදෙත් ඉන්නවා. මේ දෙන්න කිව්වා ස්වාමීන් අපට පිළිත් මණ්ඩප පිළි කරන්නත් පුළුවන්. සිව්පස සංග්‍රහ කරන්නත් පුළුවන්. අපට ස්වාමීන් වහන්සේලා කොහෙන්ද? බුදුරජාන් වහන්සේ වදාලා ස්වාමීන් වහන්සේලා ලබා දෙන්න මට පුළුවනි. මේ දෙන්න වහාම යදෙර ගිහිනේ ඉක්මනින්ම අසංවැද්‍යයන් දෙකට මේ සම්බන්ධ කරගෙන ඉක්මනින්ම පිළිත් මණ්ඩප පිළි කරන්න ආවා. සංගයා වහන්සේ වැඩම කරගෙන යනවා. ඉතින් ස්වාමීන් වහන්සේ අතනමක් ලැබුණා. ඉතින් අතනමනේ පිටි මණ්ඩපේ වඩා හිඳුවාගෙන සෑදාවල් හතන ශෝත්‍රාන්ත දේශනාව පැවැත්තුවා. වේලාව තුනක් අශලයක පින්දු පාඨයේ පින්නමන ගිලන් පසුදී නොවන පහසුවෙන් සැලසෙනවා. අනෙක් සමයේම රතන ශෝත්‍රාන්ත දේශනාව. හත්තුනි දවස සරුවක් යන් වහන්සේ දෙන්න වැඩිය. පහත කුරා දෙවි දේවතාවෝ රැස් වුණා. ඔයතර මේ කුඩා දරුවා මැද්දේ රතක් හොලන පිළිච්චීමෙන් තිබුණේ මේ දරුවාට වෛර යක්ෂයෙක් කියන අවරුද්ද කියලා. ඒ යක්ෂයාට වෛෂ්ණ දිවරාජයන් වශයෙන් ලැබිලා තිබුණා මේ දරුවා ගන් නොමියන්ද. නමුත් ඔහු එදිට එදිනෙකෙන් තිබුණාට එන්න බැරුව නම් සග්ගෝ රජ ප්‍රධාන සතරවරම් දෙවියන් සමඟ බොහෝ මහේශාක්‍ය දෙවියෝ අහස පුරා රැස්වී සිටිය මේ ධර්ම සවන් දීලා. එනිසා අවුනසට එන්න බැරි වුණා. එනිසා යන්න ගියා. ඔහුට මේන පිටින් ඒකුත් වෙනන් පස්සේ ආගන්න කතන. ඉතින් උදේ පාන්දර වෙනකොට පිළිත් සමාර කරලා මේ දිනවතුන් දෙන්නාට දරුවාලව බුදු පාමුල යන්නේවා. ඒ වෙලාවේදී සුඛී හෝතු දීගාල්කෝ හෝතු දින සරුවක් යනවා ආශිර්වාද කළා. දිනවතුන් දෙන්නාට පුදුම සන්තෝෂයක් අදින වැඩිමේ මෙන්න සතුටින් එහා ස්වාමීනි මේ දරුවාට පුත්‍ර ආශිර්වාද දෙන්නේ මේ දරුවාට අවුරුදු 120ක් ආයුෂ ලැබෙනවා සාදු සාදු ස්වාමීනි එහෙමනම් මේ දරුවාට අපි අදම නමක් ලැබනවා ආයු වර්ධන කුමාරයා ආයු වර්ධන කුමාරයා නමින් සම්කලා ඉතින් මේ දරුවා දැන තේන්න වාස දෙනකොට පිටිපස්සේ ලැගෙන කොහොමද සේවා දෙන්න පුරුදු වුණා එක දවසක් අතුසි සමාදන් වල තමන්ගේ සමාන වයසැති දරුවන් එක්ක අතුසි සමාදන් වල ඉන්නකොට අභිවාදන ගාථාව අහලා මේ දරුවා සෝවාගෙන ඉන්නේ මිත්‍රයෙක් කින්නේ තුනෙක් ගම්මේක නෑව අද්වාසක මාර්ගයක් තිබුණේ ඒවා ගෙනා ගන්න පුළුවන් මේ රත්න සූත්‍ර අධ්‍යයනය යන්න මේ කාරුදු අනාගතවාදයේ අපේ පූජනීය මහෝපාධ්‍යායන් වහන්සේ අපට කියලා දුන්නා අහං ගල්ල කියන ගම්මානේ බොහොම ධනවත් නිවසක নানা ප්‍රකාර විපත් දෙනගෙන පොඩි මිනිහක් වල්ලා ගන්නවා. ඉතින් දහස් ගණන් මුදල් වැය කරමින් බොහෝ වාරවල සවි ආදී කරමින් අදුරන් ලවා මේ ශාන්ත කර්ම කළා. එක දවසක් පරිදෙන අය පටන් ගන්න මෙහෙම කාලාන්තරයක් ගිහින් දැක්කම ඒ උදේසේ වැඩින්නලා තියෙනවා පහත මොලේ කියන ගමේ සිටින ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ කණියේ පිළිච්චාන්නේ. උන්වහන්සේට ආරාධනා කළා වෙන කරන්න තියෙන්නේ නැතිද. උන්වහන්සේ දවසක වේලාවක් නියැදම කරලා උපදෙස් දුන්නා. ඉස්තෝපෝ මැද්දේ ආසනයක් පනවලා මල් ආසනයක් පනවලා පහන් දැල්වලා සුවඳ දැල්වලා පිරිස 500 සමාදන් කරවලා සංඝයාගේ 6ක පිරිස පටන් ගත්තා. මහන්සිය පටන් ගන්න තුන් සූත්‍ර දේශනාව කළ රතන සූත්‍රයේ බුදු රාජ්‍යයේ 108 වරක් මේක දේශනා කරපන්. ඒක හැමදාම උන්වහන්සේ කරන චාරිත්‍රයක් වෙන එකම වෙලදී. ඉතින් ඉදාම පිළිත් දේශනා කරන යටි ප්‍රයත් 12ක පමණ මුදුළු මැද්දේ විශාලයේ ඉදිරියමක් ලැබුණා. ස්වාමීන් වහන්සේ අධ්‍යාහිතයන් බලයි. එළම රියනක් තරම් ප්‍රමාණයේ පොළොව කුපුරලා පොඩි විණයක් මතුවේ. ඒක ගෙනල්ල මේ මල් ආසනේ කියන්නේ කිව්වා. එළියෙන සම්පූර්ණ දේශනා කළාම ආමාරකෝට දෙවියන් දෙතින් දෙලව උපදෙස් දුන්නා. මේ සිපුරත පොඩි විදිහෙන් ගන්නේ ඉන්දාන් දෙච්චරයි. 아무තෙන් දෙහි කපන්දුනේ නැ, කුහුළු කපන්දුනේ නැ. වෙන මොනවත්වත් අවශ්‍ය නැහැ. ඒ වෙනුවෙන් සතපාක්‍ය දැනුනේ නැ රත්න සූත්‍රයේ කියන බලමරුද. මේ වාගේ පුදුමහත් සම්මේ රත්න සූත්‍රාන්ත දේශනා විදියට. මේ අවුරුදු 15කට පමණ පෙර ගාන්ධි සක්‍රීය සේවයේ කෙනෙකුට මහත්මයේ කතු ළඟට ඇවිල්ලා තිබුණා. ස්වාමීන් වහන්සේ කතන සූත්‍රයේ පුදුම බලයක් සමදස්සා. එතුමාගේ කලින් ජිනවසට සමීප එතුමාගේ නිදමත එතුමාගේ වත්නා නිවසක් බදු දීලා තිබුණා. බද්ද තිනලා තියෙන්නේ අබෞද්ධ පිරිසක්. ඒවත් මෙලුවන් මරාගෙන කුකුලන් මරාගෙන අපිරිසිදුවේ ඉන්නවා. බදු දෙවන්නේ නැහැ, මේ අස්තරගෙන යන්නේ නැහැ. එතුමා බොහෝම ධාර්මික කෙනෙක්. දෙනෙකේ හිතේ දෙන වචනයක්වත් කියන්නේ ධර්මයේම සාන්ත කෙනෙක්. එතුමා දිනක් අල්පකියේ සම්නාරාක්ෂණයන්ගේ ගෙදර ගිහින් කරා දෙනෙකුගේ කෙනෙකුගේ නෝගිය අවශ්‍යතාවක. මුදුනේ ඉන්නක තහන ලැබුණා මේ රත්න සූත්‍රාන්ත දේශනාවෙන් දහස් වරක් පිළිගන්නේ මෙන්න මේ වගේ ප්‍රතිඵල ලැබෙනවා කියලා. එතුමාගේ ශාස්ත්‍රාන්ත නෙමෙයි. මේ පහද මෙදලා හිතුව මම කියලා මගේ ගෙදර සඳහා මේක කරන්නේ නේ කියලා ගෙදර ඇවිල්ලා අර බදුගේ අරමුණු කරගෙන හැමදාම හන්දාවට තමන්ගේ රාජකාරිය වල නිදහසලාම දවසක හතර සැරයක් දෙකින් ලබන සෝත්‍රයේ කියන මගේ ගෙදර නිදහස් කරගන්න ලැබේවා කියලා. දහස් වරක් වුණත් මම කියන්නේ නේ කියලා හිතාගෙන පටන් ගත්තා. සැබවින්ම මාසයක් දෙකක් වගේ යනකොට 200ක් තරම් කියනකොට මේ බද්දතිහිතේ පුජ්‍යලියෝ ආත්මී කාලේ අස්සලා ගිහින්ද දවල් කාලේ අස්සලා ගිහින්ද කියලා දන්නේ නැහැ. සීලම එයාටන්ගේ දේවල් අරගෙන අස්සලා ගිහින්. ඉතින් මේ මහත්මයා කියන ස්වාමීන් වහන්සේ වචන මාත්‍රයක්වත් නොදොදා. නඩු පවරන්නේ නැතුව. පිට නැවක් කරගන්නේ නැතුව. මේ රත්න ශෝත්‍රාක දේශනාවෙන් මත දේ නිගහස් කරගන්න ලැබුණානි. ඔය වගේ එකක් නෙමෙයි බොහෝ දේවල් අපට අධජේ මතක තියෙනවා. ඉතින් මේ අනුව සලක බැලීමේදී රත්න සූත්‍රාන්ත දේශනාව එදාට නෙමෙයි අදටත් මේක පුදුම ආනිසංස නෙලා ගන්න පුළුවන්. දැන් අපි සලකා බලමු රත්න සූත්‍රාන්ත දේශනාවේ එක් තේරුම් ටිකක්. ඉතින් තේරුම් කියන්නේ දියොත් කාලෙ මදි වෙයි. අපි විශ්වාස වශයෙන් දෙන දෙයෙන් තෝරලා දෙන්න. මේ සූත්‍ර දේශනාව මුලවටම කියන්නේ දෙවියන්ට කළ ආරාධනයක් සහ අනුශාසනාවක්. ඊට නද ගාථා 12ක් තියෙනවා. බුද්ධ ගුණ, ධර්ම ගුණ, සංඝ ගුණ දැක්වෙන සත්‍යස්‍යා ගාථා 12ක්. අන්තිමක ගාථා 3ක් තියෙනවා. සද්දු රජ අහසේක දිනක දැහැලා සරුවක්යන් වහන්සේගේ ශ්‍රීපද වූ වඳිනී සියලු දෙවියන් වෙනුවෙන් වන්දනා කළ ගාථා 3 තමයි අන්තිමේ තියෙන්නේ. තොල නඩගාතා 12 තමයි සත්‍යක්ඛ්‍යා ගාථා. මේක සත්‍යක්ඛ්‍යාවක්. මුලින්ම තියෙන ගාථා දෙකේ තේරුම මෙහෙමයි. ඥානීද රූපානි සමාගතානි ධම්මානි ආ ඥානිව අන්තලිති. සම්මේන භූතා සුමන භවන්තු අධෝපි සක්කච්චුනන්ති භාසිත. මෙහි කස්සූ යං අමනුෂ්‍ය කෙනෙක් කියන්නේ එතන අමනුෂ්‍ය කෙන දෙවියන් ගහනයන් ගැනයි. එතන නපුරු දුර්දාන් අමනුෂ්‍යයන් නැහැ. එයාට ජීවිලා. මෙතන දැසුණා වූ මේ ධර්මද සමන් දෙන්නේ සද්ධාවෙන් පැමිණියා වූ යම් දෙවි කෙනෙක් යම් බ්‍රහ්ම කෙනෙක් කියන අමනුෂ්‍ය කෙනෙක් ගැද්ද. ආකාශස්තක, භූම්‍යස්තක, විමානස්තක, එවාගේම සජීව ලෝකයෙන් ආපු, බඹතලෙන් ආපු කවර හරි කෙනෙක් ඉන්නවා නම් ඉන්නවා. ඒ ඉන්නකෝ සම්මේ භූතා සුමනා භවන්තු. ඇත්තෝ බොහෝම මෛත්‍රී සහගත වෙත්වා සතුරු සිද්දත්වෝ වෙත්වා. අතෝපි සක්කත් සුමන්ත භාසිකයි. ඊළඟට මා මේ දේශනා කරන දේශනය බොහෝම සකස්ව ප්‍රේක්ෂාවදානු අසත්වා. අර අපි දේවාරාධනය කරනවානේ බණක් කියන්නේ ඉස්සර ඒ වගේ ගාථාවක් වේද. තස්මාහි භූතානි සාමේක සම්දි නෙත්තං සරෝත මානුෂයා කජාය. දැන් මේ දේශනා කරන්න යන දේශනාව අනුව මේ රසසිතනේ දෙවියෝ බ්‍රහ්මයෝ මේ දේශනේ බොහොම සාවධානව අසමින් මනුෂ්‍ය වර්ගයාට මෛත්‍රී කරත්වා මනුෂ්‍ය වර්ගයාට අනුකම්පා කෙරෙත්වා දිවාසේ රත්වෝච හරන්තියේ බලින් සස්මාරිනේ රක්ත සාස්තමත්වා කෑදාවා දෙකේම දෙවියන්ද පින් පමුණුවලා මේ මනුෂ්‍යෝ ආරම්භයේ වලින් කෙරේකයි සම්දීන සීලකල භාවනා කරල පින්කම් කරන දෙවියන් ඉතිින් දෙනවා. ඒ දෙවියන් ඉතිින් දෙන මේ මිනිස්යෝ මිනිසයන් තම කල්ලි සකස් කොට ආරක්ෂා කෙරේවා බිරිඳ දෙවන ගාථාවෙන් තව අනුශාසනාවක්. දැන් මේ මාතෘකා කරන තුන්වෙනි ගාථා බුද්ධ ගුණ දැක්වෙන සත්‍යක්‍රියාවක්. යම් කිංචි විත්තං විදවා පුරංවා යම් වස්තුව මේ මනුලොවක මනුලෙන් පිටස් කරවූ ඇතේ. සංගේසු වායම් රතනම් තමේත. ජීව ලෝක හයේ හෝ නාග ලෝක නාග භවනේ හෝ ලක්ම ලෝක හෝ යම් වස්තුවක් ඇතේ. දනෝ සමන් අත්‍ය ප්‍රසාගතේන අපට ප්‍රසාගතයන් වහන්සේ හා සමාන රත්න වර්ගයක් ඒතුණු ලෝක කොහෙවත් නැහැ. ඉදම්පි බුද්ධේ රතනම් හමේතං මෙය බුද්ධ රත්නය පිළිබඳවදී ඒස්ත රත්න භාවයයි. ඒකේන සත්‍යේන සුවක් දුරුයි. මේ සත්‍යයයි ඒ සත්‍ය බලයෙන් පෙක්වේවා. මෙතන දිව ලෝකේ, නාග ලෝකේ, මනු ලෝක, බඹ ලෝක කොතන හරි යම් රත්න වර්ගයක සංසක් වස්තුවක ඒ සීලෝම රත්න වර්ගය අතුරෙන් සම්මා සම්බුද්ධ රත්නයේ ශ්‍රේෂ්ඨයි. ඒකාදාසේ සත්‍යයක් තුන්වෝකේ නැ. ඒක සත්‍යයයි. ඒ සත්‍ය බලයෙන් සැකේවා කෙනෙක්යි කියන්නේ. ඒක රතන කියන එකේ තේරුම් කවුරුත් ගන්නවා. රතන කියන්නේ තේරුම් පහකින් උගන්වන උතුම් වස්තුවකටයි. කිත්ති කතං මහග්ගන්තේ අතුලං දුල්ලබ දස්සනං අලෝම සත්‍ය පරිභෝගං රතනං පවුච්චති. මෙන්න මේ තේරුම් පහෙන් තමයි රතන කියන්නේ. කිත්ති කතං යම් වස්තුව බොහෝම ගරු කටයුතුනක් ඒක රත්නයක්. මහග්ගන්ත යම් වස්තුවක් වටිනාකමින් විශාල වටිනාකමක් ඇතිද ඒක රත්නයක්. ඒ වගේම අතුලම් යම් වස්තුවක් වෙනත් දෙයකට සංසන්දණය කරන්න බැරි තරම් උසස්ද ඒක රත්නයක්. දුන්නම දස්සනම් යම් වස්තුවක් විතර දකින්නේ නැතිද කලාතුරකින් දකින්නේ ලැබෙයිද ඒක රත්නයක්. අනෝම සත්‍ය පරිභෝගං යම් වස්තුවක් සාමාන්‍ය පුද්ගලයන්ට නොව උසස්ම උසස් පුද්ගලයන්ට පරිභෝග ලැබියක් වේද ඒක රත්නයක්. මෙන්න මේ තේරුම් පහෙන් රත්න තේරෙනවා. එතකොට මෙතන රත්න වර්ග තියෙනවා දෙකක්. අවිඥානක සංඥානක. හිත නැති රත්න තියෙන හිත ඇති රත්න තියෙනවා. හිත නැති රත්න තමයි මුක්තා, මානි, වේනුරියෝ, සංකෝ, ශිලා, පාලං, රජතං, ජාතරූපං, ලෝල්තංකෝ, මසාර ගල්ලං. මේවට කියන දසවිධ රත්න කියලා. මේ දසවිධ රත්න මහ පොළවේ මහ කවුරේ තියෙනවා. ඒ දසවිධ රත්නයන් අවිඥානිකයි. ඒ අවිඥානික රත්නයන්ට වඩා අවිඥානික රත්නය ශ්‍රේෂ්ඨයි. මොකද අවිඥානික රත්න වර්ගය අවිඥානික රත්නය විසින් පරිභෝගත් කරනවානේ. අවිඥානික රත්නක් තියෙන දෙකකට බෙදෙන. ඉරක් කියන රත්න මනුෂ්‍ය රත්න කියලා. ඉරක් කියන රත්න කියන්නේ සූපාවන් අතර ඉන්න රත්න. එහෙමනවාද? සක්විත රජුක රජුවන්ගේ මොන හස්ති රත්නද? අස්ව රත්නය. ඒවා තමයි අපිට ඉරක් කියන රත්න. ඉරක් කියන රත්නයට වඩා මනුෂ්‍ය රත්නය ශ්‍රේෂ්ඨයි. බුදු පිටිකයන් පිළිසං සදාද මනුෂ්‍යයාට ප්‍රයෝජන දෙනවා. මනුෂ්‍ය රත්නය කොටස් දෙකකට බෙදෙනවා. ස්ත්‍රී රත්නය, පුරුෂ රත්නය. සත්‍ය රජුම සත්‍ය ගරුවන්ගේ අග්‍රමහේසිකාට මේ ස්ත්‍රී රත්නය කියලා දෙනත් ස්ත්‍රීන්ට වඩා වෙනස් කාන්තාවකට විශිෂ්ටයි. හැම දෙයකින්ම දිනෙන් ගුණයෙන් තේජකින් රූපයෙන් හැම දෙයකින් විශිෂ්ටයි. ඒ ස්ත්‍රී රත්නය කියලා. ඉතින් ස්ත්‍රී රත්නයට වඩා පුරුෂ රත්නය ශ්‍රේෂ්ඨයි. පුරුෂ රත්නයේ කොටස් දෙකකට බෙදෙනවා. අගාරික රත්න, අනගාරික රත්න. අගාරික රත්න තමයි සත්‍ය රජුගේ එවගේ අය. අනගාරික රත්න තමයි පැවිද්දේ. ඉතින් අගාරික රත්නයට වඩා අනගාරික රත්නයේ ශ්‍රේෂ්ඨයි. අනගාරික රත්නයේ දෙදෙනා කොටස් දෙකකට. හේක රත්න, අහේක රත්න. හේක කියන්නේ රහත් නොවු සෝවාන් ආදී යත මාර්ගඵලාවිනි. රහතන් වහන්සේගෙන අහේක රත්න. ඉතින් මේ හේක රත්නයට වඩා අහේක රත්නයේ ශ්‍රේෂ්ඨයි. අසේක රහතන් වහන්සේගේ කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ අභිනිහාරකමේ පටිසම්භිදා ප්‍රාප්ත නම පටිසම්භිදා ප්‍රාප්ත. පටිසම්භිදා ප්‍රාප්ත රහතන් වහන්සේ අර පටිසම්භිදා නොලබුණ රහතන් වහන්සේ වඩා ශ්‍රේෂ්ඨයි. පරිසම්බදාලාදී ශ්‍රාවක රත්නයේද දෙකට බෙදෙනවා. අභිනිහාර සම්පන්න නොම අභිනිහාර සම්පන්න කියන. අභිනිහාර සම්පන්න කියන්නේ ඒ හා සංකේය කල්පලක්ෂයක් දුරෝපාරමයේ කියයි. ඒ අය ශ්‍රේෂ්ඨ දැන් අබ්‍රස්සාවයන් වහන්සේලා කරනවා කියලා සුවදා ශ්‍රේෂ්ඨයි. ඒ අභිනිහාර සම්පන්න රත්නය අතුරෙන්ද ශ්‍රාවක රත්නයේ බුද්ධ රත්නය අතරින් අපි වශයෙන් දෙකට බෙදෙනවා. ඒ ශ්‍රාවක රත්නයේ ප්‍රදා බුද්ධ රත්නයේ ශ්‍රේෂ්ඨයි. බුද්ධ රත්නයේද අත්‍යේක බුද්ධ රත්නය සම්‍යක් සම්බුද්ධ රත්නයේ කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් මේ පත්‍යේක බුද්ධ රත්නයට වඩා සම්‍යක් සම්බුද්ධ රත්නය ශ්‍රේෂ්ඨයි. මේ විදිහට බැලුවාම ලොව තියෙන යම්පා උසස් වස්තු උසස් පුද්ගලයන් අතරින් සම්මා සම්බුද්ධ රත්නයම අග්‍රයි ශ්‍රේෂ්ඨයි බුද්ධමයි. කවරකින්ද? සීලයෙන්ද, සමාධියෙන්ද, ප්‍රඥාවෙන්ද, විමුක්තියෙන්ද, විමුක්ති ඥාන දර්ශනයෙන්ද, රූප විලාසයෙන්ද, ධර්ම දේශනා විලාසයෙන්ද, එවාගේම ආරමිතා සම්භාරයෙන්ද, සෑම දෙයකින්ම සරුවක් වහන්සේ අග්‍රයි ශ්‍රේෂ්ඨයි බුද්ධමයි. උන්වහන්සේගේ නම සිහිකල පමණින් පවා සියලු භය සංග්‍රහක සංසිදී සත්‍ය කත්ල අදුමකාත්‍යං සිදු කරගන්න සමත් වෙනවා. මේතරම් ගුණය, මේතරම් බලය, මේතරම් තේජසක් ලෝක සාපවත් නිවනින් සාන්තිනායකයන් වහන්සේ සියලු මරත්න වර්ග අතරින් අග්‍ර වූ මරත්නයයි කෙනෙක් ගාථාව යදන්නේ. ඒ සත්‍යයි ඒ සත්‍ය බලෙන් සෙක්වීවා. අයං විරාගං අමතං සනීතං යදජ්ජා සක්මුනී සමාධිතේ යතේන සම්මේල සමන්තිති ඉදම්පි ධම්මේ රතනම් ප්‍රමේතං ජීතේන සත්‍යේන සුවද්ධි වේති. මේ ගාථාවෙම ඊළඟ ගාථාවෙම කියන ධර්ම ගුණය පිළිබඳ සත්‍යයක්. කයං විරාගං අමතං කලිතං. මේ පද හතරෙන් කියන නිර්වාණය. කයං සීල දුක්ඛයන් සීල තෘෂ්ණාවන් ක්ෂය වූ නිර්වාණය. විරාගං සීල ඇලීම් යත්කලාව ප්‍රහාණය කළාව නිර්වාණය. අමතං මරණයක් නැති අමෘත නිර්වාණය. පණීතං සීලෝම සම්පත් අතරින් ශ්‍රේෂ්ඨ දැනින් පණීතේ නිර්වාණය. කයං විරාගං අමතං පණීතං යදජ්ජා සක්මුනි සමාධිතෝ. බෝධි මූලයේ සමාධියෙන් යුතුව සාක්‍ය මුනිදයන් වහන්සේ මේ කියන කයං විරාගං අමතං පණීතං කියන ගුණ ඇති නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නා ලබතේද මෙතේන ධම්මයේ සමාප්තියදී ඒ නිර්වාණ ධර්මය හා සමාන රත්නයක් උරැක් වෙනවා. ඉදම්පේ ධම්මේ රසනම් පණීතං හේතුන සත්‍යේන සුවත්තු. මෙය ධර්ම රත්නයේ පිළිබඳ ඇති ශ්‍රේෂ් රත්න ධාරියයි. සමාධිය බොහෝම උසස් කොට වර්ණනා කළ තියෙනවා. සුති ඒ සමාධිය බොහෝම පවිත්‍රයි. ආනන්ත දිසඤ්ඤමාහු. ඒ සමාධියේ ආනන්ත දිස සමාධියයි තියෙන්නේ. ඒ කියන්නේ මාර්ගඥානයේ සමාධිය ඊළඟට ඵලයේගෙන දෙන බැවින් ආනන්ත දිස සමාධියේ. සමාධින තේන සමු නනිජ්ජති. මේ සමාධි ධර්මයන් අතරින් මේ ආනන්ත දිස සමාධිය කියලාද මාර්ග සමාධිය හා සමාධියක් ලෝකධාතියක් කියනට ඉදම්පි ධම්මේ රතනං ගණිතං හේතේන සත්‍යේන සුවත්තු. මෙය ධර්ම රත්නයේ පිළිබඳව කියන ශ්‍රේෂ්ඨ රත්න භාවයයි ඒ සත්‍යයයි ඒ සත්‍ය බලෙන් සෙත් වේවා කියන සත්‍යයයි. ඊළඟ ගාථා 6 තෙමි කියන සංග්‍රහයේ සත්‍යයක්. ජේ පුද්ගලා අත්ථ සතම් පසක්හා චක්කාරි හේතාන් සුදානි මරි. ඒ ධම්මනේය සුගතස ශ්‍රාවකා හේතේසු දින්නානි මහත්ඵලානි. උදම්පි සංඝේ රතනං පණීතං හේතේන සත්‍යේන සුවත්ති හොති. ජේ පුද්ගලා අත්ථ සතම් පසක්හා. යම් ආර්ය පුද්ගලයන් වහන්සේලා අත නම ප්‍රසංසාවට ලක් වූ හේතේ. චක්කාරි හේතාන් යුදානි මරි. උදාසල යුගල වශයෙන් ගත්තොත් හතර නමකි. ඒ දක්ෂණ යා සුගතස්ස ශ්‍රාවක ඒ සංඝ රත්නයේ දක්ෂණාරයි පූජාවන් සුදුසුයි සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ ඒ තේසු දින්නානි මහත්ඵලානි යුගල වාසයෙන් සතර නමක් වූ බුදුරයන් වාසයෙන් අට නමක් වූ ශ්‍රාවක සංඝ රත්නයේ පරිත්‍යාගන ශ්‍රාවකෝද පූජාව මහත්කලයි. ඉදම්ත සංඝේ රතනම් අනේකං ඒ තේන සංකේත සුවත්. මෙය සංඝ රත්නයේ පිළිබඳ විද්‍යමාන ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. ඒක සත්‍යයයි මේ සත්‍ය බලෙන් පෙත් වේවා කියා සත්‍යයයි. ඒ සුත්ත එක්ක මනස ධර්මයෙන් නික්කාමින ගෝතම සාසනන්ති. මේ පස්කපත්ත අමත උදයි ලද්ධාම දානි බුතින් බුදමාන. ඒ සංඝ රත්නයේ බුද්ධස්කන්ධය. ඒ සුත්ත යුත්ත යං උත්තමයන් වහන්සේලා පිරිසක් සද්ධාවෙන් සසුන්ගත වූ සේක්ද. මනස ධර්මයේ යදි අදිස්ථානයේ සසුන්ගත වූ සේක්ද. නිස්සාමිනෝ ගෞතම සාසනම් නිජේ නිස්සී ගෞතම සම්බුද්ධ සාසනයේ සසුන් පැවිද්දලක් සිද්ද. ඒ පත්තිපත්තා බුදුහාන්සේලා ප්‍රතිපත්ති මාර්ගය අනුව පියවරෙන් පියවරට ධානයෙන් සමාධියෙන් සමාපත්තියෙන් විදර්ශනා ඥානෙන් ගිහෙමින් ඉහළට පත් වුණා. ලද්ධා මුදා නිබ්බුතින් මුදිනාන සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් යන අනුපිළිවෙලින් එකින් එකට පමණ තැවෙන එලෙසින් ලස ලසාගෙන් නොමිලේම අමෘත මහා නිර්වාණ ධාතුවේ සාක්ෂාත් කරනවා. ඉදම්පි සංඝේ රතනම් ප්‍රණීත මේක සංඝ රත්නයේ පිළිබඳ විද්‍යමාන වූ ඒස්ත වූ රත්න භාවයයි. ඒ තේන සත්‍යෝ සුවත් වූ තුයේ සත්‍යයයි. සත්‍ය බලෙන් සෙත් වේවා කියලා දේශනා කළා. යපින් දෙතිලෝ පතරින් සිතෝ සියා සතුබ් දිවාසේදී අසම්පතම් පියෝ සතෝපමං සප්පුසං ලදාමි යෝ අරිය සත්‍යමි අවිස්සකසති. මේ කියන්නේ සෝවාන් ආර්යයන් වහන්සේ ගැනයි. යකින්නේ කීමෝ පතමින් සිතෝ සියා නගරයක පිළිසල දොරටුවේ තියෙන ඉන්ද්‍රිතී දේශයා යමුරට සෞමේ සක්තිමත් දෙතෙන්ව බලවා. ඒ කියන්නේ ඉදිකඩුමේ කඩු. අන්තෝ ඉන්ද කියන බහි ඉන්ද කියලා කියන ඉන්ද්‍ර කියලා දෙකක් තියෙනවා. ඒක නගරද්වාරයේ බොහෝම සක්තිමත් දොරටුවක්. මේ දොරටුව සමිකරන්න ඇති කර නැත්නම් පිටවෙන සක්තිමන්තය ඉන්න තමයි ඉන්ද්‍රී කියලා කියන්නේ. ඒක එසේ මෙසේකක් නෙමෙයි. ඇතකොටුවක් ගලවන්න බැරි. ඒරම්භ වාදෙන් අසොලන්න බැරි විදියටයි පොළොව විදිටවා. නාකොටය, ඇහැලකොටය, එමෙලත්නම් විශාල සීමල හරයක් මේ වාගේ ශක්තිමත් හරයක කොටයක් තමයි විදිටවන්නේ. පොළොව යටතන අඩි 6ක් විදිටවනවා. පොළොවෙන් උඩට අඩි 6යි. කියන් හතර. ඉතින් මෙන්න මේ ඉන්ද්‍රීතිලගේ පතමින් සිටෝ සියා පොළවේ හිතුවලා තියෙනවා. කතුද්දි වාසයේ අසම්ප සම්පියෝ. සූදිකින් සමායන සද මාරු දෙන්නා සැලෙන්නේ නැති. එතකොටවත් සැලෙන්නේ නැති. කතුකම සප්පුරිසං වදාමි. මෙන්න මේ උපමා කොට සෝවාන් ආර්ය සත්පුරුෂයන් ගැනමම කියනවා. යෝ අභි සත්‍යාමි අවිප්‍රසති. යම් කෙනෙක් සද්ධාවෙන් දුවමින් දැසගෙන සතුරාරි සද්ධාර්මයේ සත මේ සෝවාන් මඟ නුවණින් දැක ගන්නා ලද්දේ නම් ඒ සත්පුරුෂයා ඒ සෝවාන් ආර්යයන් වහන්සේ සතර දිගෙන් පමණ සදමාන්තයෙන් සෝවාන් බැරි ඉන්නද කියලා කියන්නේ මාර්ගයේ පුත්‍රයාගා සෝවාන් බැරි ස්ථීර සද්ධාවන්තයෝ වාසපත් වෙනවා. ඉදම්පි සංඝේ රතනං අනේකං ඒ තේන සත්‍යෙන සුවත් වූතු. ඒක සංඝ රත්නයේ පිළිබඳව තියෙන විද්‍යමාන උපේක්ෂ රත්න භාවයයි. ඒ සත්‍යයි ඒ සත්‍ය බලයෙන් සත් වේවා කියලා කියනවා. ඒ අරිය සත්‍යානි විභාවයන්ති ගම්භීර සංයම සිදේසිතානි විඤ්ඤාතිතේ හරි විසප්පමත්තා මෙතේ භවං අත්ථමං ආදියන්ති. ඒ ගාථාවෙන් කියන්නේ සෝවාන් ආර්යයන් වහන්සේ ගැන. ඒ අරිය සත්‍යානි විභාවයන්ති ගම්භීර සංයම සිදේසිතානි ගාම්භීර ප්‍රඥාති සරුවත්යන් වහන්සේ විසින් මුලමදා ගහපත් කොට දේශනා කරන ලද චතුරාර්ය සත්‍ය ධර්මයේ යම් කෙනෙක් සෝවාන් මඟ නුවණින් ආබෝධ කර ගන්නා ලද නම් සින්තාපතේන දුසප්පමත්ත ඒ ඇත්තෝ කවර හේතුවකින් හරි ප්‍රමා වුණා බොහෝතෙන් ප්‍රමා වුණා මෙතේ බවන් අත්මන් ආදයන්ති ඒ පුණ්‍යවන්තයෝ කවදාකවත් අටවැනි ආශ්‍රයක් උපදින්නේ නැත. ආත්ම හතක් ඇතුළත සෞඛ්‍ය යත්නක අරිහත්ය නිවන් කරගන්නවා කියන සත්‍යය. ඉදම් සංඝේ රත්නම් අනීතං ඒකේ සත්‍යෙ නිසුවත්. මේක සංඝ රත්නය කියන්නේ තියෙන විද්‍යමාන වූ රත්න භාවයයි. මේ සත්‍යයි සත්‍ය බලයෙන් සත් වේවා කියන සත්‍යයක් කියනවා. ගහණින් ගාථාවෙන් කියෙන්නේ සෝවාන් ආර්යයන් වහන්සේ ගැනයි. සහවක්ෂ දක්ෂණ සම්ප්‍රදායේ අයස් බ්‍රහ්මා ජහතාපන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡං සීලබ්බතං වා යදත් කිංචි සතුහපායේ චිත්තමෝතෝ සකාබිකානං වබ්බෝකාය සහවක්ෂ දක්ෂණ සම්ප්‍රදායේ සෝවාන් මාර්ගඥානෙන් නිර්වාණය දැකීමත් සමගම අයස් ධම්මා ජහතා භවಂತಿ සංයෝජන ධර්ම තුනක්ම ප්‍රහාණය වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡං සීලබ්බතං වා යදත් කිංචි. මේ සංයෝජන තුන නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුනයි. ඒ හා සම්බන්ධව තදේකස්ස හේතයන්ද ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ අපාගාමී සියලුම කර්මයන් එදා සහෝති වෙනවා. දීර්ඝ සංසාරයේ සසන් සමාගයේ සිටේ තේලි තේලි ආපු අපාගාමී කර්ම සියල්ලම එතන ඉහත නෑ අහෝති වෙනවා. ඉන්හා තාපාගාමී කර්මයක් සිද්ධවන්නේ නැහැ. ඒ වගේම චිත්තෝත්පාද වශයෙන් චිත්තෝත්පාද මහත්ම අහෝති බවටපත් වෙනවා. අපුසල චිත්තෝත්පාද. ඉතින් මේ විදිහට සකාබිකානං අබබ්බෝකාක සතුහපායෙන් දෙවිත්වමුත්තු සතරපායෙන් සදහතම නිදෙණෙක් වේලා. අය සිහිනකින්වත් අපායට යන්නේ. සච්ඡාමිථානං අබබ්බෝකාකං කිවි පංචානන්තරේ කර්මේ හා යේත මිච්ඡා දෘෂ්ටියේ ඡේදමේ අභිසාන ආය කිසිසේක වානාරයන් වාසියනයි. සින්සාපිසෝ සම්මං කරෝති පාපකං ආයේන වාචා උදේකේතසාවා අභම්මෝ සෝතස ප්‍රතිඥාදායේ අභම්මතා විච්ඡදස වේතා. සෝවාන් ආර්යයන් වහන්සේ නමක් යම් ප්‍රමාද දෝෂයකින් කලින් වචනින් සුවල්ප හෝ අකුසලයක් සිද්ධ කරගන්නා ලද නම් උන්වහන්සේ අභම්මෝ සෝතස ප්‍රතිඥාදා කවදාකවත් ඒක සංගයන්නේ නැහැ. මොකද ඉන්නේ නැහැ. හරියට කුඩා දරුවෙකු ඉනිගොඩකට අත දෙස්සලා නම් මහා මාපසට ඇදලා ගන්නවා. කුකුළු දෙහත්තක් ගින්දර ලං කරා නම් මහා මාපත්‍ර ගැනීමගෙන යනවා. නහල් කෑල්ල, රබල් කෑල්ල මේ ගින්දර ලං කරා නම් මහා මාපත්‍ර ගැනීමගෙන යන ඇතිලියද යනවා. ඒ වගේ තමයි සෝවාන් මාර්ගඵලාලි කෙනෙකු යම් හේකින් ප්‍රමාදකකින් කයින් වචනේ ස්වල්පකෝ වරදක් සිදුවීම ඔබ මාවම ඒකට පාපෝචාරණය කොට ආයත සංවරයේ පිළිදෙනවා. අබබ්බත දික්කපදස්ස උත්තා සේ නසංගවන්නේ හේතුව ලබාගත් ආභෝධ කරගත් සෝවාන් මාර්ගඥානි ආනිපහරියයි. ඉදම් ති සංඝේ රතනම් ප්‍රණීතං මේ සංඝ රත්නයේ පිළිබඳ විසුද්ධ භව සේත් සත්‍ය භාවයයි. ඒ සත්‍යයි සත්‍ය බලයෙන් සෙත් වේවා කිය සත්‍යයි. දලසනි ගාථාවෙන් සහ දහතුනි ගාථාවෙන් කියෙන්නේ බුද්ධ රත්නය ගැන. වනස්සගුන්නේ යථා කුසිකාන්නේ ගින්හානනාසේ සතමස්සේ කියන්නේ. සතෝකමන් ධම්මවරං අදේශයි නිබ්බානගාමීන් කරගම් උත්සාහයි. ගින්හාන මාසේ ගැන ගින්හාන ඉරතියේ පළවෙනි මාසයේ චිත්‍ර මාසයයි. ජාති කියන්නේ වසන්ත කියලා. ජාති බක් මාස ගැන චිත්‍ර මාසයයි. බක් මාසයේ වෙනකොට දැන් ඊට මුලින් මාසයේදී සීලෝම කුරුලියවල මොන ඉදිල නැතිලා ගලු ගහලා බොහෝම ලස්සනට මල් පිපෙන. බොහෝ ලස්සනට මල් පිපෙන දරින් නී නැස්සෝ බමර නැස්සෝ ගුණ ගුණාන දෙන්නේ මාසොන් උරාගන්න උදේකයන් හැන්දෑවල පුරු පැතිරි. ඒක මුළු මහත් මනලහබවල් ශෝභමාන කරන දර්ශනයක්. වනස්සගුම්බේ අපාපේසිකා සිංහාන මාසයේ පතනක් නිදිමු. සතුටමන් ධම්මවදන් අධේශයි. සේන සරුවක් යන වහන්සේ මේ වක්මාසයේ මල් සිටියගත් වනාන්තර වල නී නැත්නම් බමර නැත්නම් ගොන් ගන්නාක් මෙන් ලොවට දහම් සුවඳ විදුවමින් සද්ධර්ම දේශනා කළා. ඒ ධර්මයේ හරියට අර මල් ගොන් උරා ගන්න නී නැත්නම් බමර නැත්නම් වාගේ රසයෙන් ඉන්නේ දෙවියෝද මිනිස්යෝද කිවිෝද පරිද්දෝද මේ ගහම් රසේ පුරාගෙන නීත නේද නිමිනස වාගේ අමුත්ත මහා නිර්වාණය සකස් කරගන්න. නිබ්බාන ගාමින් පරමං හිතාවේ ඒ මේ සරුවක් යන මහසයේදී මේ අමුත්ත වාහි ධර්මය නිර්වාණ ගාමී ඒකාන්තික ලෙස දේශනා කරන දේශනාව. උදම් බුද්ධ රත්න නම් ප්‍රණීතං මේක බුද්ධ රත්නයේ පිළිබඳව ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. උදම් බුද්ධ රත්න ප්‍රණීතං ඒකේන සත්‍යේන සුවක් වේතු. මේ සත්‍යයයි මේ සත්‍ය බලෙන් සත් වේවා කිය සත්‍යයක් කියලා. වරෝ වරඤ්ඤ වරදෝ වරාහරු අනුත්තරෝ ධම්මවරං අධේසයි. වරෝ කියන්නේ සරුවක් යන මහන්සිය සියල්ලෙන් ශ්‍රේෂ්ඨයි. වරඤ්ඤෝ කියන්නේ සියලුම ශ්‍රේෂ්ඨ ධර්මයේ ගන්නවා. වරදෝ කියන්නේ අන් අයට ශ්‍රේෂ්ඨ වූ නිවන් මඟ දෙන දෙන. වරාහරෝ කියන්නේ ඒකයි. ඒ කියන්නේ සතර මඟපල නිවන දෙන දෙන. අනුත්තරෝ ධම්මවරං අධේසයි. සීලාදී ගුණයන්ගෙන් උත්තරීතර වූ සරුවක් යන මහන්සිය ශ්‍රේෂ්ඨ ධර්ම රත්නයේ දේශනා කළා. ඉදම් බුද්ධ රතනම් ප්‍රණීතං ඒ තේන සත්‍යෙම සුවස්සුයි. මේක බුද්ධ රත්නයේ පිළිබඳව ශ්‍රේෂ්ඨම රත්න භාවයයි. ඒ සත්‍යයයි ඒ සත්‍ය බලයේ සත්‍යේවා. දැන් හතරෙනි ගාථාවෙන් කියන සංඝ රත්නය ගැන. සීලං පුරාණං නවන්නත් සම්භවං. යත් කිත්තා ආයතිතේ වාසිනි. ඒ සීන බීජා අනුරෝහේ සංඝා නිබ්බන්ති සීලා යථායක් පරිදෝ. ඒ රහතන් වහන්සේ ගැනයි. සංගරාත්මය තුළින් රහතන් වහන්සේ ගැනයි. සීලං පුරාණං. ඒ රහතන් වහන්සේගේ පුරාණ කර්ම සියල්ල අභෝධි. නාම ලක්ෂ සම්බවං. අලුතෙන් කර්ම රැස් කිරීමක් නැත. විරත් චිත්තා ආයතිතේ භවස්මි. මතුභවයේ පිළිබඳව කුස්නාවක් නැත. ඒ සීන බීජා අනුරෝධී ඡන්දා. මහන්සේලා තව සංසාර උත්පත්ති දෙන කර්ම බීජ සියල්ල ශේකල බැරි. අනුරෝධී ඡන්දා මතු මත ඉදදීනේ ඡන්දයක්ද නැති බැරි. නිබ්බන්ති සීලා රතහායන් කදීසු. පහන් ගැටියයි පහන් දෙලයි නිනවීමේ නිවන පහළසේ. කර්මයක් ඒකත් යන්න අහෝසී වීමෙන් ඒ දීර දීර නිත්‍යේති රහතන් වහන්සේලා අනුපාදිතේ ධර්මිකානේක පස්වෙනවා. ඉදම්ති සංඝේ රත්නම් සමීතං ඒකේ නිසා කියන සුවක් දීවි. මේ සංඝ රත්නයේ පිළිබඳව ශ්‍රේෂ්ඨම රත්න භාවයයි. මේ සත්‍යයි මේ සත්‍ය වලින් සත්‍ය වේවා කියලා දාහතු සලකනවා. ඊට මේ දේශනාව අවසන් වෙනකොට සත්‍ය වාක්‍යයේ මුදලේක පැමිණලා බුදු සාමල වැඳගෙන ගාථා තුනක් කියන සීල දෙවියන් ගාමියන් වෙනුවෙන් වන්දනා කළා. යාමේ දූතානි සමාගතානි උම්මානියා යාමිව අන්තලිති භාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවති. මේ අවත අහසෙත් පොළොවෙත් යම් තා දෙවි දේවතාවෝ බ්‍රහ්මෝ රැස්වී සිටිනා. ඒ අපි සියලු දෙනා දෙවියන් විසින් පුදන ලද්දා වූ වදන ලද්දා වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට වදින්නේ වූ කියලා ගන්නවා. ඒවා මේ අවත දැක්ක සිටින දෙවියෝද බ්‍රහ්මයෝද අපි සියලු දෙනා දෙවියන් විසින් පුද සත්කාර කරන ලද තථාගත ශ්‍රී සද්ධර්ම රත්නයට වදින්නේ වූ කියලා වන්දනා කළා. මේ අවත දැක්ක සිටින සීලම දෙවියෝද බ්‍රහ්මයෝද අපි සියලු දෙනා දෙවියන් විසින් පුද සත්කාර කරන ලද ගෞතම ශ්‍රාවක සංඝ රත්නයට වදින්නේ වූ කියලා සංඝ රත්නය කළා. මේ සූත්‍ර දේශනේ පරිපූර්ණත්වයට පත් වුණා. එතකොට මේ දේශනාව අවසන් වෙන විට 84,000ක් විස සෝවාන් කොහොමද? මේ පිරිස පෙර ජාති ජාතීන් සිටි මේ දේශනේට සවන් දීලා මේ දේශනේ භාවිතා කළ තිබුණා. මේ රත්න සූත්‍රාන්ත දේශනා පෙර බුදුසසුනේදීද දේශනා වෙච්ච දේශනාවක්. එනිසා මේ දේශනේට සවන් දීගෙන සිටි අය අතරින් එන ජාතක මේක පුරුදු කරපු අයයි ඒ දේශන අහනකොට සමාධිමත් වුණේ. සමාධිමත් කියන ධනක ගන්නකොට විපස්සනා ඥාන පහළ වුණා. අර ශබ්දා, ඉන්ද්‍රිය, විරිය, ඉන්ද්‍රිය සති, ඉන්ද්‍රිය සමාධි, ඉන්ද්‍රිය පඤ්ඤා, ඉන්ද්‍රිය මේවා අවදි වුණා. ශ්‍රද්ධා බල ආදී පංච බල ධර්ම අවදි වුණා. ප්‍රඥාංගත අවදි වුණා. මාර්ගාංගත අවදි වුණා. සතිපට්ඨාන අතර අවදි වුණා. සම්‍යප්පදාන අතර අවදි වුණා. ඉද්ධිපාතර අතර අවදි වුණා. මේ බෝධිපාක් ධර්මයන් කුළු ගැන්වුණා හඳුන්පත් වුණා. දෙතුන් කළ වෙනකොටම සෝවාන් ආදී මාර්ගඵල අනුක්‍රමයෙන් අග්‍රහමා මහන්සිය ආබෝධ වුණා. සරුවක් යන වාසේ දින හතක් දේශනා කළා. දින හතේම සෝවාන් ධාත ලැබින් පිසිනවා දැක්කා. දැන් මේ දේශනාව තුළින් අපට තේරුම් ගන්න තියෙන කරුණක්. බුදුගුණ දැක්කනේ ගාථා තුළින් බුද්ධානුස්සති භාවනා වැඩෙනවා. දහම් ගුණ දැක්කන ගාථා භාවිතාවෙන් දහම් ගුණ භාවනා වැඩෙනවා. සංගුණ දැක්කන ගාථා හතක් කියනවා මෙතන. එයින් සංගුණ භාවනා වැඩෙනවා. එතකොට මේ දේශනාවේ බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කියන අනුස්සති භාවනා තුනක්ම කියවෙනවා. එතකොට ඒක භාවනා මාර්ගය. මේ අනුස්සති භාවනා කරනකොට මොකද වෙන්නේ? සුප්පබුද්ධං ප්‍රබුද්ධං කියාදී ගාථාවලින් කියවෙනවානේ. අනුස්සති භාවනා කරන්නේ කෝ සමගාම සැපෙන් මිදෙනවා. සමගාම සැපෙන් අවදි වෙනවා. සමගාම නපුරු සිර නොදකින්නේ කියලා. සමගාම දෙවියන් දෙය වෙනවා. සමදා මිනිස්යන් දෙය වෙනවා. සමගාම දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. සමගාම සිතේ සමාධි ගුණය වැඩෙනවා. රාගයෙන් හැමදාම මුහුණත් මුළු සරුවාංගයත් ප්‍රසන්න වෙනවා. රාගම් යන්නේ ගමන දීමන සාර්ථක වේවා. මේ වෝදුරු නැති වේවා. සතන් සාර්ථකයන්ගෙන්වත් හිංසා නොගන්නේ වේවා. භූත පිටාසු කුම්භණ්ඩාගෙන් ඈත් වේවා. සම්යතුත්‍ය දෙවියන්ගේ අනුමුදල් ඇති වේවා. මරණාසන්න මොහොතේ මන සිහිනු යෙති වෙල සමත් වේවා. මාර්ගයෙන් මාත්‍ය සුගති ගාමි වේවා. සතර ගමනේදී නිවන් දකින තුරු නිසදුට නොගන්නේ වේවා. උපනිපම් භවයක් වාසා සම්මාදිට්ඨික වේවා. සසර ගමනේදී පිටසක්වලත නූපදී මංගල සක්වල උපදිනවා. උපනුතම් භාවයන් පාසා උතුම් කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. උතුම් කල්යාණ මිත්‍රයන් නිසා සද්ධර්ම ආහන්නක් ලැබෙනවා. එනිසාම යෝනිසෝ මනසකාරයක් ලැබෙනවා. මෙතෙකින් අප විසින් දැස්පත් කර ගන්නා ලද නිර්වාණ ගාමිනී කුසල සම්භාරය ඉංගෝපාග්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලයේදී බුද්ධ පූජාවක් වේවා. නවලෝකුරා ධර්ම දාසී ඉදිරියේ ධර්ම පූජාවක් වේවා. ආර්ය සංඝ රත්නයේ ඉදිරියේ සංඝගත පූජාවක් වේවා. කල්‍යාණ මිත්‍ර ගුරුතුමන්ගේ දුපා මුල ගුරු පූජාවක් වේවා. සම්මා සම්බුද්ධ ශාසනයේ තිරස්තිදී පිණිස ධර්ම බලයක් වේවා. අප සෑම දිනාට මේ කුසලානිසංස බලයෙන් මෙලව ජීවනව පරිලෝ සුගතිය ශාන්ත නිවන දක්වා අතනක් නෑර යා ගැනීමට ධර්ම ශක්තිය වැඩේවා. අවසන් වරට අපට දෙවියන් සෑත සමස්ත ලෝක සත්‍යයට මෙලව ජයගෙන පරිලෝ ජයගෙන සසර ජයගෙන කෙලසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවි සැනසී වදාළ අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථා ච භුම්මත්ථා දේවානාගා මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්ථා ච භුම්මත්ථා දේවානාගා මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්ථා ච භුම්මත්ථා දේවානාගා මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ. ධර්ම ශ්‍රවණී කීමේ කුසලානි සංසබලෙන් සමන්ත දෙලෝ ජයගනි පැතු බෝධින් අග්‍ර අමා මහ නිවන් සුවත් වේවා. ධර්මානුශාසනා ප්‍රයත්තු දීසක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. මුදල් ඉපැීමේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නා මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.